2013 වසරේ 10 වෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන. මෙහි භාවනා කරන්න දෙයක් නැහැ. තියෙන සීලුම භාවනාවන් වලින් ඉවත් වෙන්න තියෙන්නේ. ආගමක් වඩන්න හරි ඉගෙන ගන්න හරි ඕනේ. තියෙන සියලුම ආගම් වලින් නිදහස් වෙන්න. ආගමනයක් නෙතිනේ නේද? පරම්පරාවක් නේ. ඒ නිසා ආගම් වෙනවා. ආගමනයක් නැහැ. යන ගමනකුත් නැහැ. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ. නතර වෙලාද ඉන්නේ? දැන් මෙතන නතර වෙච්ච අයත් ඉන්නවා. නතර වෙච්ච අය ඉන්නවා. මම වෙලා බලන්නේ නැතුව වෙස්සන්තර වෙලා බලන්න පුළුවන්. වෙස්ස අතහැරලා බලන්න පුළුවන්. පුළුවන්ද වෙස්සන්තර කෙනෙක් එන්නේ? ඈ වෙස්ස අතහැරලා බලන්න මොනවද සියල්ල දෙස වෙස්සන්තර කෙනෙක් වගේ බලන්න. දැන් බාහිරින් වෙස්සන්තර වෙන්න කියොත් එහෙමනම් ලොකු කරදරයකට එනවා. අධ්‍යාත්මිකව වෙස් කියන්නේ මොනවද? දෘෂ්ටි. වෙස් කියන්නේ මොනවද? සංකල්ප. වෙස් කියන්නේ මොනවද? අමුතු දෙයක් දාගත්තාමනේ අපි කියන්නේ වෙස් මූණු දාගත්තා කියලා. නේද? යක් මූණු දාගන්නෝ. එක එක නේද? කාන්තා මූණු, පිරිමි මූණු, එක එක මූණු වේ තියෙන වෙස් මූණු. මුහුණු ගලවලා බලන්න. එතකොට තමයි මූණ ලස්සන වෙන්නේ. දැන් ওই මූණ එක්ක සමහර අය කියන්නේ ඔයාගේ මූණ නිකන් යකා වගේ කියලා නේ. යක්ෂ මූණක් දාගෙන. මේ මොහොත මේ ක්‍රියාවලිය කරන්න. මේ මොහොතේ මේ දේ සිද්ධ කරන්න. දැනගන්න දෙයක් නැහැ. කිසි විටක කිසි දෙයක් කිසිම වෙලාවක දැනගන්න දෙයක් නැහැ. දැනුම තමයි වෙස් මුහුණු. දැනුමක් නේ Tamanට දැක්මට හේතුකාරක වෙන්නේ. ඒ හේතුකාරක වීම තුලින් දුක් වේදනා සුඛ වේදනා වශයෙන් හටගන්නේ. දැන් පාලනය කරන්න නෙමෙයි තියෙන්නේ. පුපුරවා හරින්නේ. බ්ලාස් කරන්න ඩොම් ගාලා පුපුරවා. දැන් අන්න අය පුපුරෝ පුපුරෝ හිටියා, තහුනුත් පිපිරි පිපිරි හිටියා. ඒ සියල්ලටම හේතු වෙන මමත්වයේ පුපුරවා හරි. ඊට පස්සේ අන්න අය පුපුරවන්න ඕනත් නැහැ, තමන් පිපිරෙන්න ඕනත් නැහැ. අන්න අය පිපිරෙනවා ඒගොල්ලන්ට විරුද්ධ වෙනකොට, අපි පිපිරෙනවා අපිට විරුද්ධ වෙනකොට. සබ්බ සංඛාර සමතෝ. සියලුම සංස්කාරයන්ගේ නිදහස් වීම. මේ සම්බුද්ධ වචනේනේ. දැන් මේක සම්බුද්ධ වචනේ කියපු ගමන්ම නිකන් අපිට බෑ. ඒක ලොකු අයට විතරයි කියන අදහසක් ඇති කරලා තමන් හීනමානයක් ඇති කරගන්න. එහෙම කිසි දෙයක් ඇති කරගන්න එපා. මේ දැකපු අය ඉන්නේ, අවබෝධ කරගත් අය ඉන්නේ. වැයතන්ට වඩා වයසින් අඩු අය ධර්මයේ දැකලා තියෙන්නේ. ඒ කාලෙන් දැකලා තියෙනවා, අදත් දැකලා තියෙනවා. එක දිගට ලොකු අදිෂ්ඨානයකින් ඒ අධ්‍යාත්මික පරිවර්තනය තුළ යෙදිච්ච නිසා. කුණු කඳක් කර තියාගෙන යන අතීත මැරිච්ච අඟුරු ටික මලගුණු ටික කර තියාගෙන යනවා. ඒ නිසා අතීතයේ ගඳ ආග්‍රහණය කරන්න එපා. අතීන අතීතන්නානු සෝචන්ති කිව්වෝ අතීතයේ පිළිබඳව සෝක කරන්න හරි ඒ ගඳ ලබන්න එපා. අතීතයේ අතහරින්න. අනාගතේ ආවිනේ ඒක මොන විදියට වෙයිද කියලා කියන්න බෑ. ඒක ග්‍රහණය කරන්න එපා. වර්තමානයේ නොඇලී ඉන්න. බලන්න මොනතරම් ශාන්තද කියලා. අසනයි නේද මේ දහම. අතීතේ මෙහෙම කළා මෙහෙම කළා කියලා හිත හිතා තැවෙනවා. මට අනාගතේදී මෙහෙම කරයි කියලා බලාපොරොත්තු තියාගන්නවා. එක්ක හොඳ එක්ක නරක වශයෙන්. වර්තමානයේ නොඇලෙන්න. අතීතය අතහරින්න, අනාගතය අතහරින්න, වර්තමානයේ නොඇලෙන්න. දැන් ඔබ කවුරුද? ඒ දහමට අනුව පරිවර්තනය වුණා නම් ඔබ කවුරුද දැන්? නොකිසිවෙක් බවට පත් වෙනවා. නොකිසිවෙක් කියනු කවුරුද? නොකිසිවෙක් කියනු එයා මොනම ආකාරයේ කෙනෙක්වත් නෙමෙයි කියන එක. පැහැදිලිද? මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් කවදාවත් ජීවිතේ මේ කාන්තා අයිතිවාසිකම් හරි පිරිමි අයිතිවාසිකම් හරි ඉල්ලන්නේ නැහැ. ඇයි? නොකිසිවෙක් වෙනකොට එහෙම එකක් නැහැනේ. එයා ඉල්ලන්නේ එහෙමනොත් මේ ආර්ය භූමියේ අයිතිවාසිකමක් විතරයි. නොකිසිවෙක් වෙන්න. යම් කිසි රසයක් ගුණයක් තියෙනවා ඒකයි ඔය බැහැගෙන ඉන්නේ. මනසට සසරට. හැබැයි ඉතින් ඒ ඥානවන්ත කූඹියා කල්පනා කරනවා නම් මේක ඇතුළේ ඉඳලා පැණි බෝතලේ මම බඩ පිරෙන්න පැණි බිව්වා වගේ නෙවෙයි නැග ගන්න බැරිනෝ කියලා. නේ? එච්චර බඩ පිරෙන්න බිබී ඉන්න එකක් නෑ එයා ගොඩවේ. මොකද ජීවිතේ ඒ තුල නැති වෙනවා. ඒ නිසා මේ ලෝකේ ආස්වාදනය කරන්න ගිහිල්ලා මහා දැවීමකට මහා අපායකට මිනිස්සු වැටෙනවා. ආදීන වේ බලන්න. ඔබට පිහිට වෙන්න කවුරුවත් නැහැ. බොරුවට නිකන් කඳුළු පිහදා දා පෙට්ටිය පස්සේ ගිහිල්ලා ඉවරලා බයි බයි කියලා ඇවිල්ලා හත් දවසේ දානෙම දෙන්නේ 5 star හෝටල් එකක. ඒකට මේ කේටරින් සර්විස් එකක් දීලා තමයි ඒක කරන්නේ. ඉතින් ඒක බලාපොරොත්තුෙන් ඉන්න එපා. කිසි විටක නැහැ. ඔබට ඔබ පමණයි. ඔබ අනිත් ඒවා ඔබෙන් සිදුවිය යුතු යුතුයකම් ඔබ සපේන සේවනක් හැටියට ඔබ දකින්න. මං අන්නයිට සේවනක් වෙනවා. දරුවන්ට, ස්වාමියට, භාර්යාවට මම සේවනක් වෙනවා. අර කනාට වෙච්ච ගහක් වගේ ඉන්නවට වැඩිය හොඳයි. ඔබ සේවනක් වෙන්න. නිතරම ඔවුන්ගේ සිත නිවන ඔවුන්ට පිහිට වෙන සේවනක් වෙන්න පුළුවන්. මොනවාද? ධර්ම දැක්කොත්. ඔබ දෙවි දෙවි ඉන්න කෙනෙක් වුණත් ඔබට දෙන්න වෙන්න බෑනේ සිසිලසක් දෙන්න බෑනේ. ඔබ දෙන්නේත් ගින්දර. ඔබ නිවිච්ච කෙනෙක් වුණත් ඔබට අනිත් අයට සිසිලසක් දෙන්න විදියට කල්පනාකාරීව වැඩ කරන්න පුළුවන්. සිසිලසක් වෙන්න. ඔබත් සිසිලසේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් බොහෝ දුරට නිමිලා තව තැන් තැන් වල ගිනි පොකුරු තියෙනවා. හාරලා අවශ්‍යල බලන්න. මොකටද මේව තියාගෙන ඉන්නේ කියලා හොයලා බලන්න. දැන් අපි ගබඩා කාමරයක් කොහේ කාලයක් තිස්සේ පිරෙන්න දුන්නාම ඕන එකයි පා එකයි මහා ගොඩක් ඔක එකතු වෙලා තියෙනවනේ. ඉතින් මේක අවශ්‍යල බැලුවේ නැත්තම් තේරෙන්නේ නැහැ. අවශ්‍යල බැලුවට පස්සේ තමයි තේරෙන්නේ මේවයි මෙච්චර අස් කරන්න තියෙන. ඒ නිසා අවශ්‍යල බලන්න. ඔහේ ඉඳලා හරියන්නේ නැහැ. මෙහි නිකන් තෙරපගෙන ඉඳලා වැඩක් නැහැ. නිරන්තරයෙන්ම බලන්න ඕන. ඒක වැදගත්කම තියෙන්නේ. නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි අත හොල්ලනකොට වේදනාවක් එනවා නම් කෙනෙක්ගේ එයා අත නොසොල්ලා හිටියාම ඒක පිළියමද? නෑ. ස්වභාවිකත්වයේ අපිට අත සොල්වල ගමන් කරන්න හැකියාව තියෙන්න ඕනනේ. එහෙමනම් වේදනාව නැති කරගන්න ඕන. දැනට ජනප්‍රිය වෙච්ච බුදුදහමේදී අපිට කියලා දෙන්නේ අත සොලවනකොට වේදනාවක් තියෙනවනම් හොලවන්න නැතුව ඉන්න. ඈ දැන් මූදේ නැව් යනකොට සුලි වලට ජල රැලි වලට අහු වෙනවා. ඒ නිසා බුදුදහම කියනවා ජනප්‍රිය ලංකාවේ බුද්ධාගම කියනවා නැව මූදට දාන්න එපා. ඒ රළ වලට අහු වෙයි. රළ වලට අහු වෙයි ඕක පෙරලේ. ඉතින් නැව් හදන්නේ මූදේ යන්නේ නැතුව මොකද ගොඩ යන්නේ? පාක් කරලා තියන්නේ නැව් තින්නේ යන්න. ඈ නමුත් ඔරොත්තු දෙන නැවක් වෙන්න ඕන. වැඩ කරන්නේ නැතුව ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. විසඳුම හිතන්නේ නැතුව ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. කාර්යයන් වලින් වැළකීලා ජීවත් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ තුල අපිට මොනතරම් සංයමයකින් වැඩ කරන්න පුළුවන්ද? මේ වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ අතික්‍රමණයක් තුළින්මයි. දැන් අතහැරීම කියන එක අල්ලගත්තොත් මොකද වෙන්නේ? ඒ අල්ලගැනීම ඊට වඩා හපා. දැන් හොඳට ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් ළඟ එහෙම ආශ්‍රවයක් වෙන්න තියෙන්න පුළුවන්. හැබැයි තමන් උපකල්පනය කරන්න එපා කිසි විදක මං ළඟ එහෙම දෙයක් තියෙනවා කියලා. නමුත් සොයල බලන්න මං කුමක්ද දැඩිව ග්‍රහණය කරලා තියෙන්නේ? ක්‍රියාව ශේෂයක්වත් නැතුව අතහරින්න. ක්‍රියාවක් තියෙන්නේ අරමුණකටමයි. ක්‍රියාවක් මොනවා හරි තියෙනවා නම් එතන මොකද්ද තියෙන්නේ? අනිත් කාරණේ අරමුණක් තියෙනවා. කිසි විටක අරමුණක් නැතුව ක්‍රියාවක් නැහැ. දෘෂ්ටියක් නැතුව ක්‍රියාවක් නැහැ. ක්‍රියාව කියන්නේ මොකද්ද? කර්මය. කර්මකාරයෙක් වෙන්න එපා. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. කම්ම නිරෝධාය. කර්මය නිරුද්ධ කරන්න. මේ මොහොතේ කර්ම නිරුද්ධ කරන්න. මේ මොහොතේ මම මේ ඉන්නේ ක්‍රියාවකද? මේ මොහොතේ ක්‍රියාව අතහරින්න. සිතුවිල්ල අතහරින්නද මේ කියන්නේ? ක්‍රියාව අතහරින්න. මේ මොහොතේ ක්‍රියාව අතහරින්න. මේ මොහොතේ ඔබ කරන්න මොකද්ද? බනහනවනම් බනහන එකත් අතහරින්න. නිකන් ඉන්න උත්සාහ කරනවා නම් ඒකත් අතහරින්න. ඒ තුලයි ඔබ නිසල වෙන්නේ, නිහඬ වෙන්නේ. ඔබට කිසිවක් ලබා ගන්නට නැහැ. හැමදාම කලේ ලබා ගන්න එකනේ. කිසිවක් ලබා ගන්නට නැහැ. කිසිවක් අතහරින්නටද නැහැ. කිසිවක් මෙසේ වේවා යුතු ක්‍රියාවේද නැහැ. මෙසේ නොවේවා යන ක්‍රියාවේද නැහැ. ආකාරයක්, ක්‍රමයක්, ක්‍රමවේදයක් නැහැ. මමත්වයේ නැමැති මහා පරම බොරුවේ අන්ධකාරයේ තමයි ඔය ඇලෙන්නේ. දැන් මෙතන මමෙක් නැහැ කියලා නෙමෙයි, මෙතන මමෙක් ඉන්නවා. ඒ බොරුවට ගොඩනගාගත්ත, හදාගත්ත චිත්‍රයක්, බලයක්, මමත්වයක් තියෙනවා. මමෙක් නැහැ කියලා නෙමෙයි කියන්නේ මෙතන. එහෙම කිව්වොත් වැරදි. ඒක වරදවා තේරුම් ගත්තොත් එහෙම. එමුණුත් ඉතින් අපි මලා ආයිබුත් නැහැනේ. මෙතන මමෙක් ඉන්නවා, බොරුවෙන් හැදිච්ච මමෙක්. බොරුවෙන් හැදිච්ච මමෙක් ඉන්නවා. ඒ බොරුවෙන් හැදිච්ච මම තමයි සත්‍යයෙන් විසිරුවා හරින්නෝ. මම ආහාරයට ගන්නෙ මොකද්ද? මම ආහාරයට ගන්නෙ ක්‍රියාව. ක්‍රියාව තුළ වේදනාව තියෙනවා. ඒ වේදනාව තමයි මනෝ සංචේතන ආහාර කියන්නේ. මනස වැඩ කරනෝ නම් ඒ හැම මොහොතකම මමත්වයට ආහාරයක්. මනෝ සංචේතන කියන්නේ ඒකයි. මනෝ සංචේතන කියන්නේ මනස සෙලවෙනවා නම්, මනස චංචල වෙනවා නම් ඒ ඕනම වෙලාවක එයාට ඒක ආහාරයක්. තේරුම්? මනස සෙලවෙන්න මොකවත් දාන්න එපා. දැන් මේ ධර්මයේ දාන්නේ මනස සෙලවෙන්නේ නැති වෙන්න. මනස සෙලවෙන්න දාන්න එපා කිසිවක්. තේරුණා නේද? දැන් සමහර අය බණ අහලත් ඒකිනුත් මනස සොලව ගන්නවා. නාගමක දෘෂ්ටියක් අර මොනවා හරි ගත්තා ඒත් මනස සොලව ගන්නවා. සෙලවෙන්න කිසිවක් දාන්න එපා. මොනම ආකාරයකින් හරි මනස ප්‍රතික්‍රියාවක් දක්වන දෙයක් මේකට දාන්න එපා. ඇයි අපිට එහෙම, ඇයි අපි එහෙම කියන්නේ? අපිට උමනා කරනවා මේ පෝසත් වෙන, මහත් වෙන මමංකාරය දුරු කරගන්න. එතකොට මමංකාරයට ආහාර දැම්මොත් මොකද වෙන්නේ? මමත්වයේ පෝසත් වෙනවා. මනස සෙලවෙන ඕනම දෙයකින් මනස පෝසත් වෙනවා. ඔබ විසින් කරනු ලබන ඕනම දෙයකින් මොකද වෙන්නේ? මමත්වයේ පෝසත් වෙනවා. ඔබ විසින් කරනු ලබන ඕනෑම දෙයකින් මනමත්වයේ පෝසත් වෙනවා. ක්‍රියාවක් පමණයි කියන්නේ සියලු ක්‍රියාවන් වල යෙදෙනවා. නමුත් ඒකේ කර්මකාරක මමත්වයක්, චේතනාව සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ ක්‍රියාවලිය ඔස්සේ සලිත වෙන්නේ නැහැ. ඒ සලිත නොවීම නිසා මමත්වය කම්පණී වෙන්නේ නැහැ. මුලින්ම මේ தත්ත්වය දර්ශනය තුල ඇති වෙන්න ඕන නිවරැද්දින්ම. පසුව ඒක ආත්මීය වශයෙන් දිනුන උනොත් අරිහත් භාවයට වගේ යනකොට මේක පූර්ණත්වයට පත් වෙනවා. මුලින්ම මේ කියන தත්ත්වය දර්ශනය තුල පූර්ණත්වයට පත් වෙන්න ඕන. ඔබට එරෙහිව සිටින්නේ ওই පුටුවේ ඉන්න කෙනා තමයි. එන කෙනෙක් නෙමෙයි. ඈ ඔබට එරෙහිව සිටින්නේ ওই පුටුවේ ඉන්න කෙනා. ඔබ අපහායට ගෙනියන්නේ ওই පුටුවේ ඉන්න කෙනා. මොන පුටුවේද? ඔබ වාඩිලා ඉන්න පුටුවේම ඉන්න කෙනාම තමයි අපහායට ගෙනිච්චොත් ගෙනියන්නේ. එහෙසම් ප්‍රවේසම් වන්න. කාර්යාක්ෂමක, ඒ වගේම පිළිවෙලක් නැති අනවබෝධයෙන් යුක්තව උමුතුවක් තියෙන අන්ධකාරයේ සිටින ඒ මනස ආලෝකමත් කරන්න. ඒ මනෝ ස්වභාවය ආලෝකමත් කරන්න. ඒ මනෝ ස්වභාවය ආලෝකමත් කරන්න පුළුවන්කම තියෙන එකම එක ධර්මතාවයකට පමණයි. ඒ තමයි අවේදීත ධර්මයක් වෙන්න ඕන. ඇලෙන්නේ ගැටෙන්නේ නැති විරාගික කියන්නේ ඒකයි. විරාගික ධර්මයක් වෙන්න ඕන. ඇලෙන්නේ ගැටෙන්නේ නැති. සෑම විටම මම වී යම් කාර්යයක් කරයිද එය ධර්මය නොවේ. මා විසින් යම් කාර්යයක් කරයිද ඒ ධර්මය නොවේ. ඔබ තුල ක්‍රියාත්මක වෙනවා නම් හොඳට බලන්න. මා විසින් යම් කාර්යයක යෙදී සිටීද ඒ ධර්මය නොවේ. ඒක හොඳට හිතට ගන්න. එයින් වළකින්න. කාර්යයන් මේවා මේවා කියලා ගොඩාක් කියන්න පුළුවන්. ඔබ තේරුම් ගන්න යම් කුමන හෝ කාර්යයක නිවන් දකින්න වේවා නිවන් නොදකින්න වේවා එහෙනම් අපිට මුකුත් කරන්න නැහැ නිකන් ඉන්න තියෙන්නේ. නිකන් ඉන්නවා කියන්නේ ක්‍රියා ගොඩක් නෑ. එහෙම නෙමෙයිද? ක්‍රියා ගොඩක්. ජීවිතේ කිසිම හුරුවක් පුහුණුවක් නොකර ඉන්නවා කියන්නේ ක්‍රියා ගොඩක්. එහෙමනම් ක්‍රියාවෙන් නිදහස් වීමට ක්‍රියා කරනවා. අන්න එතකොට ගන්න ක්‍රියාව ඔරුවක්. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඔරුවක් හැටියට ගන්න ඕන. ඔරුවක් හැටියට ගත්ත කියලා කියන්නේ කර තියාගෙන යන්න නෙමෙයි. ඒකයි. ඒක ධර්මයේ ඔරුවක් කරගන්න කිව්වේ ඒකයි. ක්‍රියා නොකිරීමට ක්‍රියා කරනවා. මේ මොහොතේ ක්‍රියාව කරන්න. ඒක හරි වටිනවා. ගෙදර තියෙන බත් මුට්ටියට වැඩි බොරුවට මවාගෙන ඉන්න නොයිකුත් නොයිකුත් නොයිකුත් නොයිකුත් මනෝ සංකල්පනාත්මක දේවල් වලට වැඩි ඒක වටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට නැවත නැවත වරදිනු. වැරද්ද හදනකොට ආයි වැරද්දක ගිහිල්ලා පැටලෙනවා. ජීවිතේ අවුල් ලියන්න ගිහිල්ලා නෙමේ මිනිස්සුන්ට ලෝකේ අවුල් වැඩි වෙලා තියෙන්නේ. ලෝකේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තමයි මේ වෙනකොට ලෝකෙට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ වගේ ඔබේ මනසටත් එහෙමයි. ප්‍රශ්න විසඳන්නේ මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා. ඒක තමයි ස්වභාවය. ප්‍රශ්න විසඳන්නේ ප්‍රශ්න වැඩි වෙනවා. දැන් අපි එක ප්‍රශ්නයක් විසඳන්න කතා කරත් එහෙම මොකද වෙන්නේ? තව ප්‍රශ්න 10ක් ඇති වෙනවා. සමහරවිට ඒ ප්‍රශ්නෙට නිහඬව හිටියාම ඒ ප්‍රශ්නේ හෝම වෙලා ගියා, වාෂ්ප වෙලා ගියා, එච්චරයි. ආයෙ තව ප්‍රශ්නයක් හටගත්තේ නැහැ. ඒ ඔබ තුලත් ඇති වෙන ප්‍රශ්නෙට ඔබ විසඳුමක් සොයනවා. විසඳුම සොයනකොට තව ප්‍රශ්නයක් හටගන්නවා. අර කොහොල්ල කුලිය ඇලිච්ච මැස්සා ගැලවෙන්න තව කකුලක් තියෙනවා, ඒ කකුලත් ඇලෙනවා. ඒස ප්‍රශ්න විසඳන්න එපා. ප්‍රශ්න වියලි වාෂ්ප වී යන්න ඉඩ හරින්න. මේ ලෝකයේ දිහා මොනම සංකල්පයකින්වත් බලන්නට එපා. ඇයි? ඒක බොරුවක් නේ එතකොට ඔබට පේන්නේ. දැන් ඔබට ওই පේන දේවල් සියල්ලම බොරු. ඇහෙන දේවල් සියල්ලම බොරු. දැන් මේ වචනය කියන එක අතහැරලා අහන්න පුළුවන් අයට තමයි මේ මොහොතේ කතා කරන දේ හරි සත්‍ය වශයෙන් ඇහෙන්නේ. අනිත් අයට ඇහෙන්නේ බොරුව. බොරුවයි කියන වචනේ තුල තියෙන බොරුවා. බොරු කියන වචනේ ඇතුල තියෙන බොරුවා. සත්‍යයයි කියන වචනේ ඇතුල තියෙන බොරුවා. කොහොමද ඒක බොරුවක් වෙන්නේ? නැති සිහිනයක් නැති සංකල්පනාවක් තමයි ඒ අවස්ථා දෙකේදීම අපි ග්‍රාම්‍ය කරන්නේ, මතු කරන්නේ. නැති දෙයක් ස්වභාවිකත්වයේ තුල නැති දෙයක් තමයි ග්‍රාම්‍ය කරන්නේ. එහෙම ග්‍රාම්‍ය කළොත් එහෙම ඕනම දෙයක් බොරුවක් කරන්න පුළුවන්, ඕනම දෙයක් ඇත්තක් කරන්න පුළුවන්. ඇත්තටයි බොරුවටයි නිකන් මැදි වෙලා තමන්ගේ ඔළුව නරක කරගන්නත් පුළුවන්. හොඳම දේ තමයි ඇත්තයි බොරුවයි බොරුවක් ලෙස සලකා අතහරිනවා. ඒකුණ නිකන් අනවශ්‍ය පටලවීමක් තමන්ගේ මනස තුල ඇති කරගන්න උමනාව නෑ. කිසිවක්ම නොකර සිටින්නට උත්සාහ කරා. එතකොට ඒ වචනේ හොඳට තේරුම් කරගත්තොත් එයා ක්‍රියාවකට බැසගන්නේ නැහැ. ක්‍රියාව ඉක්මවන ඥානයක් ඔහු තුළ ජනිත වෙනවා. ඒකට කියනවා සංඥාව ගලවන විසි කරලා දකිනවා. අර තියෙනවනේ මේ අභ්‍යන්තරයේ තියෙන රස්ත්‍යාදුකාර හැ. රස්ත්‍යාදුකාරය කියලා කියන්නේ අර බෝක්කු වයින්හි වාඩි වෙලා පාර යන එන දිහා බලාගෙන ඔහේ නිකන් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ රස්ත්‍යාදුකාරය කියලා. ඒ වගේ ඔබෙත් තියෙනවා මේ අතීතයේ අනාගතයේ වර්තමානයේ මේ එන යන ඒවා මේ බෙද බෙදා හද හදා තලු මර මර කකා ඉන්නෝ. අර පාරේ යන ගැල්ලම දිහා බල බල ගල් ගැට වලින් ගහගා ඉන්නේ. ඒ වගේ රස්ත්‍යාදුකාරයෙක් ඔබ ළඟ ඉන්නවා. ඈ මොන සිතිවිල්ලක් ආ ඒක පොඩ්ඩක් මෙහෙම එයා ලස්සනයි යාව ලස්සනයි කියලා මේ මනු. හාමුදුරු සත්‍යාදුකාරයලා දන්නේ නැහැ නේද? මේ උදාහරණයට ගන්න නේ මොකක් අපි දැකලා තියෙනවානේ නේ? අපිත් ඒක රස්ත්‍යාදු පොඩ්ඩක් ඉන්නේ ඇති මතක නැන්නේ. මේ ඒ වගේ රස්ත්‍යාදුකාරයෙක් ඉන්න ඕබ ළඟ ඒක ඉවත් කරන්න. නැන්ද එහෙම සංඥාවක් තියෙනවනේ. එයා වයින් කරන්න. එකක් ආවා එයා බලන එහෙම රස්ත්‍ය අධිකාරය එහෙම පාරේ යන කෙනාගේ දොස්පරොස් කියනවා. හොඳත් කියනවා නරකත් කියනවා ගුණත් කියනවා අගුණත් කියනවා වැඩ නැහැ. ඔබ ළඟ ඇත්තේ ඊ රස්ත්‍ය අධිකාරය හැදීනෝ. රත්යාදුකාරය විසි කරන්න, ඉවත් කරන්න ඔබේ ජීවිතේ. ඊට පස්සේ ඔබ පාඩුවේ ජීවත් වෙන පුජ්‍යලේ බවට පත් වෙනවා, ශ්‍රමණේක් බවට පත් වෙනවා. මන ෂය කළා. සමන මනස ෂය කළා, මනස නැති කරලා නොමනසින් ඉන්න ශ්‍රමණ, ඔබ ශ්‍රමණේක් වෙනවා. සිවුරු පොරකට හිස බහවට ශ්‍රමණියෝ ඉන්න බෑ. මනස ෂය කරොත් ඔබ ශ්‍රමණ. ඒ ශ්‍රමණ කියන්නේ අර රස්තියාදුකාර වැඩේ කරන්නේ, ලෝකෙ බෙදන්නේ නැහැ, අරයාගේ මෙයාගේ ඇදගුද හොයන්නේ නැහැ, ප්‍රභේදනය කරන්නේ. හොඳ වුණත් අපිට කමන්නේ, නරක වුණත් අපිට කමන්නේ. එතනින් ලෝකෙද පිවිසුනොත් තමයි ලෝකේ හැබෑ ලෙස හදන්න පුළුවන්. නැත්තම් කොච්චර කෑ ගැහුවත් ලෝකේ හදන්න බෑ. මොකද තමන්ගේ ලෝකේ අවුල් නම් අනිත් ලෝක හදන්නේ කොහොමද? එතනින් බැස ගන්න. එතකොට ලෝකේ හදන්න පුළුවන්. එතකොට ලෝකේ සමාජයේ ගොඩනගන්න පුළුවන්. එතනින් ඒ ආදර්ශයම අනිත් අයටත් දුන්නාම ඒ අයත් අර වගේ හැදෙනවා. මම පිරිසුදු කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ මේ ඒ ඒ කාරණයෙන් තමයි. ගෙදර තියෙන අපිරිසුදු තැන් බල බලා පිරිසුදු කරනවා වගේ මනසෙත් අපිරිසුදු තැන් බල බලා පිරිසුදු කරනවා. ඥානෙත් අපිරිසුදු තැන් බල බලා පිරිසුදු කරනවා. ජීවිතේ පිරිසුදු තැන් බල බල පිරිසුදු කරනවා. ඇස පවිත්‍ර කරගත්ත, කන පවිත්‍ර කරගත්ත, ඥානය පවිත්‍ර කරගත්ත, මන පවිත්‍ර කරගත්ත, ඉඳුරන් සයම පවිත්‍ර කරගත්ත, පිරිසුදු කරගත්ත. යාර තේනෝ පිරිසුදු මාර්ගය, පිරිසුදු ජීවිතය, ධර්ම ජීවිතයක් යාට තියෙනවා. දැක්ම තුල මුලින්ම ඊළඟට ජීවමය කරගන්න පුළුවන්. ඒක ජීවිතයේ තුල වැඩි තුල ධර්මයේ ඉන්නකොට ධර්මයේ ජීවය බවට පත් වෙනවා. දැන් ගයක් හදාගත්තාම ගේ ඇතුළේ හොඳට පිරිසුදුව ලස්සනට තියෙනවා නම් යාට කුණු දුහිලි මුකුත් වදින්නේ නැහැ ගේ ඇතුළේ ඉඳි. දැන් නගරෙට ගියාම තමයි දුම දුහිල්ල වදින්නේ. සා ධර්මයේ ගොඩනගා ගත්ත කෙනෙක් ධර්මයේ තුලම ජීවත් වෙනකන් එයාට ප්‍රශ්න නැහැ. ඉතල ධර්මයේ ගොඩනගා ගන්නවා. ධර්මයේ ස්වરૂපය තමයි මේ කියන්නේ. ධර්මයේ ස්වરૂපය රහතන් වහන්සේගේ ගුණයට, බුදුවරයෙක්ගේ ගුණයට හා සමානයි. ආයි දෙකක් නැහැ. මාර්ගඵලලාභියට ඉන්න තියෙන්නේ ඒ ගුණේම තමයි. ආයි වෙන ගුණයක් නැහැ. ඒ ගුණය තුලම දීප්තිමත් වීම තමයි අරිහත්ත්වය කියලා කියන්නේ. ආදලෙනේ ඔබ ගැන කෙනෙක් ඇහුවාම මම මේ ලයිට් එක උදාහරණයට අරගෙන ඔය ලයිට් එක ඩිම් කරන්න පුළුවන්. ඩිම් කළා පෙන්නුව මෙන්න මේ වගේ තමයි. දැන් දහමේ උදාවීම ගොඩක් ලෝ කළා මේ ආලෝකයේ ඩිම් කළා පෙන්නුව. ඊට පස්සේ ක්‍රමානුකූලව වැඩි වෙන එක මම වැඩි කළා පෙන්නුව මෙන්න මේ විදියට දීප්තිමත් වෙන්න පුළුවන් ඔබට ඕන. මේ ආලෝකයේ එකයි. එකම ආලෝකයේ දීප්තිමත් වීම පමණයි තියෙන්නේ. විශේෂයෙන්ම ධර්ම අවබෝධය වෙච්ච අය මේ කාරණේ හොඳට වැදගත්. ඒ ආලෝකය තුළ දීප්තිමත් වීම පමණයි තියෙන්නේ. ක්‍රියාවක් නැහැ කරන්න. ස්වභාවයට ඉඩ දුන්න නම් හැදෙනවා. එතන ඉඳලා ස්වභාවය තුල වැඩෙන ගුණයක් තියෙනවා. අය ග්‍රහණය කරලා තේරුම් කරගන්න දෙයක් නැහැ. අනිත් එක දැනගත්ත දේ ග්‍රහණය කරන්න යන එකේ තේරුමන්නේ ග්‍රහණය කරන්න ගියාට ග්‍රහණය කරන්න බෑ. ඒ නිසා අතහැර දාලා තමන් රිලැක්ස් එකේ ඉන්නෝ, ඉදහසේ ඉන්නෝ, අනිත් අයට කියලා දෙනෝ. එච්චරයි. හැම මොහොතකම මමත්වයේ සොයන්න, මමත්වයට පහර දීලා මමත්වේ ඉවත් කරන්න, මමත්වයට හේතුකාරක වෙන ක්‍රියාවලියන් වලින් නිදහස් වෙන්න. ක්‍රියාවලියක් ඕනම කාරකයක්, ක්‍රියා ඕනම ක්‍රියාකාරකයක් මමත්වයේ වර්ධනයට හේතුකාරකයක්. කම්ම නිරෝධ කරන්න, හැම තිස්සෙම කර්මයෙන් නිදහස් වෙන්න, හැම තිස්සෙම ක්‍රියාවෙන් නිදහස් වෙන්න, හැම මොහොතකම ක්‍රියාවෙන් නිදහස් වෙන්න. එතකොට ස්වභාවයෙන් හිරුපායයි, ස්වභාවයෙන් හිරුබැසයයි, ස්වභාවයෙන් අඳුර උදාවේ, ස්වභාවයෙන් නැවත ආලෝකයේ උදාවේ, ස්වභාවයෙන් මල් පිපෙනු, ස්වභාවයෙන් මල් පරවලා යනවා. අපි මුකුත් කරන්නේ නැහැ. ජීවිතයේ ස්වභාව ධර්මයක් වුණාට පස්සේ ජීවිතෙත් එහෙමයි. ඊට පස්සේ මා විසින් කරවන කරන කියන කෙනෙක් නොමැතිව ස්වභාවයෙන් හැමදේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. අනිත් අයට වඩා හරි සැහැල්ලුවෙන් බොහොම ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේක පොඩි දෙයක් නෙවෙයි. මේක තේරුම් කරගත්තොත් අපි කියන්න ඕනේ නැහැනේ, අහලා තියෙනවනේ ජීවිතේ මොනතරම් ගැටලුකාරක තත්වයකට පත් වෙන එකක්ද කියන ජීවිතේ. පෙරේතය වෙනවා, භූතය වෙනවා, කුම්බාණ්ඩය වෙනවා, අවීචි මහා නරකේ යනවා, මිත්‍යා දෘෂ්ටික ආගම් වලට ගිහිල්ලා මහ පව් පින්කම් හැටියට කරනවා. දැන් ත්‍රස්තවාදීන් ත්‍රස්ත ක්‍රියා කරන්න පින්කම් හැටියට. එහෙනම් මෙහෙම කළාම මෙහෙම දිවිලෝක යනවා කියලා ඔළුවේ දැම්මොත් මිනිස්සු ඒක කරනවා. මිනිස්සු මහා ලෝකේ පව් කරන්නේ ඒ විදිහට. සම්මතයක් දුන්නාම ඒ සම්මතය තුළ Tamanට වටිනාකමක් තියෙනවායි කියලා දුන්නාම මේ මිනිස්සු එකෙන් මුලා වෙනවා. ඒ නිසා ඉවෙනි රැවටීම් ගොඩක ලෝකයේ තෙරපෙද්දි තමන්ට මේ ධර්මයේ ප්‍රගුණ කරගන්න තියෙනවා. අප්‍රමාදීව හොඳට බලන්න මගේ ජීවිතයේ ප්‍රමුඛ කාර්ය ධර්මයේ බවට පත් කර තිබේද? හැම දෙයකටම ඉහෙලින් ධර්මයේ තියාගන්න එකට හේතුව ධර්මයේ ඇරෙන්නට ඔබට සැනසෙල්ල නොවන නිසා. ඔබ අනිත් අයට දායාද කරනවා නම් ඉඩ ගන්න නෙමෙයි. ඔය කේක් නෙමෙයි, ස්කෝතු පෙට්ටියක් නෙමෙයි ගිහිල්ලා දෙන්න ධර්මය. මොකද ඔහුට ජීවිතේ ජීර්ණේ නොවන සදාතනික බලයක් එය තුල රඳවන නිසා. ඉන්න බලන්නේ දහම තුල ටික වෙලාවක් නිහඬව විනාඩි දෙකක්. නිහඬියාව තුල මම නොවේ සිටීමට වග බලා ගන්න. මේ නිහඬව සිටින්නේ මමයි කියන අදහස එනවනම් ඒ වැරදි. මම නොවේ මේ නිහඬව සිටින්න ඕන. මම නොවේ නිහඬවන්න. මේ ස්වභාවයේ තියෙන මේ ස්වභාවයෙන් වහාම වෙනස් වෙන්න. මම නොවේ නිහඬවන්න. හොඳයි සාදු. ඔය தත්වේ තමන් නිවස තුල, තමන්ගේ ජීවිතය තුල තමන් ප්‍රායෝගික කරගන්න උත්සාහවත් වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.